සීලය කියන එක ප්‍රතිසම්බිදා මග්ගපාලියේ සඳහන් වන්නේ සින් සීලන්ති. චේතනා සීලං, චේතසිකං සීලං, සංවරෝ සීලං, අවේචිත්තමෝ සීලං. සීලේ කොටස් හතරකට බෙදෙනවා. චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය සහ අවේචිත්‍රම සීලය කියන. ප්‍රාණඝාතාදී ආයවාග් ද්වාරයන්ගෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ චේතනාව චේතනා සීලයයි. අනවිද්‍යා අවියාපාද සම්මාදිට්ඨිය කියන මෙයින් ඇතිවෙන ආධ්‍යාත්මික ගුණය චෛතසික සීලයයි. සාධුරට වෙන් කරනවා නම් වස්තින වෙත්තාදිය සිදු කරන්නා වූ චාරිත්‍ර සීලය චේතනා සීලයයි. එවැන්ගේම කාය වාග් ද්වාරයෙන් හා ආජීවයෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන චෛතසික සීලය. සංවර සීලයේ කොටස් පහකට බෙදෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියලා. සෑම ශික්ෂාපදයක්ම මේ සංවර සීල පහට සම්බන්ධයි. එක එක සීලයක් ප්‍රාතිමෝක්ෂ වශයෙන්ද සංවරයක්. ඒ ශික්ෂාපද ආරක්ෂා කර ගැනීම සඳහා සොදර සංවර කර ගැනීම සති සංවර සීලයයි. ඒ ශික්ෂාපදයන් රැක ගැනීම සඳහා නුවණින් යුක්ත වීම ඥාන සංවරයයි. ඒ ශික්ෂාපදයන් රැකීමේදී ඉවසිය යුතු දේ ඉවසීම කාන්ති සංවරයයි. එසේම චිත්ත සංතානයේ පහළ වී හැකි කාම විතරකාදී විතරක වේගයන් අභිභවාගෙන සීලය සංවර කර ගැනීම ගිරිය සංවරයයි. මේ කියන සංවර සීල පහ. එවාගෙම අවීචිත්තම සීලය කියන තැන ලාභ යස ඥාති අංග ජීවිත කියලා කවර හේතුවකින්වත් ඉක්මවා නොගොස් සම්පනා සීලය අවීචිත්තම සීලය. මේ සීලයේ හඳුන්වෝ පද හතරක්. සමද්දුරට සීලය ගැන අර්ථකථාවල හඳුන්වන්නේ සීලේ නමින් මෙතන හැඳින්වෙනවා සීලනේ කියලා. සීලනන්ත සීලම්. සීලනේ කියන්නේ කුමක්ද? අර්ථ දෙකක්. ඒක මෙහි ඇත්තා විවරණයේදී සාර්ථක හදිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සීලනයයි සීලය. සීලනේ කියන්නේ කුමක්ද? සමාදාන උපධාරණ කියන අර්ථ දෙකයි. ආය වාක් සංවරය සහ උසස් ගුණ ධර්මයන් සාධාරණ වීමයි සීලනය කියන වචنين හැඳින්වෙන්නේ. එනි ලක්ෂණ රස කච්චුපස්ථාන පදස්ථාන කියන කාරණා හතර තේරුම් ගැනීමේදී තවත් දුරට පැහැදිලි වෙනවා. සීලයාගේ ලක්ෂණය සීලන ලක්ෂණය. මල්ලාසනේක වෙන්වෙන් තිබෙන්නා වූ මල් සමූහය සුලං වේගයක් ආතන විසිරී යන. එක නූලක මල් වඩමක් හැටියට ගොතා ගන්නා ලදනම් හෝ මල් වට්ටියක මල් වාසයක විශේෂයේ ඒකාබද්ධව තැන්පත් කරන ලදනම් සුලං වේගින් විසිරී යන්නේ නැහැ. ඒ වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත නෝ කුජලයාගේ කාය වා අසංවරයේ පවතින සුලං වේගින් විසිරී යන මා සමූහයක් වාගේ. මූලක ඒකාබද්ධ කොට ඇමළු මා සමූහයක් විසිරී යනවා වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත වූ කුජලයා සමාගේ කාය වාක් සංවරයක් ඇතුව පවතින මේකට කියනවා සමාදාන අර්ථය කියලා. උපධාරණේ කියන්නේ උපධාරණේ නමින් හඳුන්වන සීලන ලක්ෂණය. යම් කිසි කෙනෙක් සීලයක් රැකගෙන සමත භාවනා විපස්සනා භාවනා ආදී කියදෙනවා නම් ලෞකික වශයෙන් උපචාර සමාධි අෂ්ඨ සමාපatti සංඛ්‍යාත අරුපණා සමාධි ලෝකෝත්තර වශයෙන් ත්‍රිවිද්‍යා සත්‍යඥා සෙව් පිළිසෙවියා ඥාන සාධෝධිය පසේ බෝධි අධි සම්බෝධිය කියන සෙව් උත්තරී මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට සීලය ආධාර වෙනවා. ඒකට කියන උපධාරණේ මේ සමාධාන උපධාරණ කියන අර්ථ දෙක සීලයාගේ ලක්ෂණයයි. ඊළඟට සීලයෙන් සිදුවෙන කෘත්‍ය ඵලය ආනිසංස ඵලය කියලා දෙකක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සම්පත්‍යයෙන් රසෝ නාම පවිච්චති. කෘත්‍ය සම්පත්‍යය සම්පත්‍ය සම්පත්‍යය. කෘත්‍ය සම්පත්‍යය නමින් හැඳින්වෙන්නේ දුස්සීල විද්ධාන්තනතා. දුසීල් බව දුරු කරනවා. සීලයක් මැනවින් රක්නා පුජ්‍යලයාගේ సంతානෙහි දුසීල් බව දුරු කරනු ලබන්නේ සීලයෙන්. ඒක නියත්තා වූ කෘත්‍ය ලක්ෂණයක්. එවාගෙම අනවජ්‍ය ගුණාකතා අල්පේචිතා සන්තුෂ්ඨිතා සුබරිතා පවේකතා විරිය ආරම්භතාදී ඌද ධානවිච්ඡා මාර්ගඵලාදී ඌද උසස් ගුණ ධර්මයන් ප්‍රතිලාභ කරගන්ට ලැබීම සම්පති රසයයි. එතකොට මේ කියන්නේ රස වශයෙන් දුසිල් බව දුරු කිරීම උසස් ගුණ සම්පත් ඉතිරි ලැබීම කියන දෙක සීලයේ තියෙන කෘත්‍ය ලක්ෂණයයි. ඒ වගේම සීලය වැටහෙන්නේ කෙනෙකුට සෝචය පච්චුපට්ඨානං සයිදන්තස්ස විඤ්ඤුහි සුචි භාවේ හවත් සීලයෙහි වැටහෙන ආකාරයේ පවිත්‍රතාවයයි ප්‍රසන්නතාවයයි සංසුන් බවයි පිරිසුදු බවයි. සීලයාගේ පිරිසුදු බව අරිහත්ත්වයට දක්වා වැඩි දියුණු වෙනවා. එනිසා සීලයාගේ වැටහෙන ආකාරය පවිත්‍රතාව හැටියට මෙතන සෝචය නමින් හැඳින්වෙනවා. කාය සෝචය, වාචී සෝචය, මනෝ සෝචය. අයින් පිරිසුදු, වචනින් පිරිසුදු, සිතින් පිරිසුදු. මේ පවිත්‍රතාව සීලයාගේ වැටෙන ආකාරයයි. සීලේ තිතාම සමීප උපකාරක ධර්ම දෙකක් කියනවා. පොත්සප්පංච හිරින්චේව පදස්ථානන්ත වන්නිකා. සීලේට ළඟම උපකාරක ධර්ම දෙක පාපේත රජ්ජාව, පාපේත භය. ඉරියොත්සප්ප කියන මේ උතුම් ලෝකපාලක ධර්ම දෙක ඇතොත් පමණයි සීලයක් සමාදන් වන්නේ, සීලයක් මැනවින් ආරක්ෂා වන්නේ. නිසා උත්සප්ප හිරි ඉරියොත්සප්ප දෙක සීලේට පදස්ථාන ආසන්න කාරණේ වීම. එවාගේම සීලයාගේ ආනිසංස වශයෙන් කලක බැලීමේදී සීලේ නමින් මෙතන හඳුන්වන්නේ අනදමා හිමියන් වහන්සේ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ අර්ථය. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා කිමස්ථානි බ්‍රන්තේ කුසලානි සීලානි කිමානි සංසාරි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කුසල සීලෙහිව සීල සමාදන්වත් වෙනින් අත්වෙන කුසලය අවර ආර්ථයක් නිසද කවරානි සංසයක් නිසද. අවි ප්‍රතිසානත්තානි කෝවානන්ද කුසලානි සීලානි අවි ප්‍රතිසාදානි සංසානි. ආනන්දය මේ කුසල සීලය නම් අවි ප්‍රතිසාරය හැවත් ඉපලිසාර නොවීම අර්ථකොට ඇත්කෝය. ඉපලිසර නොවීම ආනිසංස කොට ඇත්කෝය. සීලයක් මැනවින් ආරක්ෂා කරන සීලවන්තයා කවදාකවත් ඉපිරිසරවන්නේ නැහැ. පසුතැවෙන්නේ මා අකින් අසවල් අසවල් පාපයන් සිදු වී කියනවා කියලා පිටිසරවන්නේ නැහැ. පසුතැවෙන්නේ මා අකින් අසවල් අසවල් කුසල කර ගැනීමට අපහසු වුණා කියලා නොකල කුසල ගැනද පසුතැවිල්ලක් සීලවන්තයාට සිදුවන්නේ. හේතුව සීලවන්තයා චාරිත්‍ර වාරිත්‍ර මැනවින් සම්පූර්ණ කරපු කෙනෙක් දැරින්. පාදලීගාම සූත්‍රයේදී බෝධිග්‍රාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සීලවන්තයන් ලැබෙන ආනිසංස පහ. සීලවන්තයා අප්‍රමාදව කටයුතු කරන බැවින් දහමින් ධනවත් වෙනවා. සීලවන්තයා තමගේ සීලය නිසා උසස් ගුණ කීර්තියක් උසුලන්නේ කියලා. සීලවන්තයා රජ පිරිසකට මැතිඇමති පිරිසකට සංඝ පිරිසකට අවර විදිහේ පිරිසක් මැදට ගියා විසරදව නිර්භීතව එවාගෙම සන්තෝෂයෙන් යුතුව ඉදිරිපත් වෙනවා මුහුණ පානවා. සීලවන්තයා නොමුලාව අවසාන මොහොත දක්වා සතුටින් ගත කරනවා. සීලවන්තයා ආයු කෙලවර සුගතිගාමී වෙනවා. මේ සීලවන්තයා ලැබෙන පංචමහානි සංසය පාඨලීගාම සූත්‍රයේදී දේශනා කළා කියලා. එවාගෙම සීලයේ විශේෂානිසංස 18ක් ආඛංකයේ සූත්‍රයේදී දේශනා කළා කියලා. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වීම ගරු කටයුත්තකු වීම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලැබීම ලැබෙන සිව්පත් දානයන් මහත්ඵල කර දීම අල්ලෝගිය ඥාතීන්ගේ සිහිපත් කිරීම පවා මහත්ඵල කර දීම ආදී වශයෙන් මාර්ගඵල අධිගමනයේ දක්වා සීල ආනිසංශ 17 ආපන්තී සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වේ. ලෝක ධාතුවේහි කිසිම සීතල වස්තුවකින් සිසිල් දෙයකින් නිවන්ත බැරි කෙලෙස් කිනි නිවන්ද සීලයෙන් පුළුවන් වේ. එවාගෙන ලෝක ධාතුවේ කිසිම ගේරකින් සෝදාන්ත බැරි කෙලෙස් මල සීලේ නෙමෙති ගලෙන් සෝදා හරින්ද පිරිසු කරන්න පුළුවන් වේ. ස්වර්ගයට ළඟින්නා වූ යම්කිසි හිමඟක් ඇතොත් සීලය හා සමාන හිමඟක් වෙනැත්තේ. නිවනට පිවිසෙන්නා වූ යම් දොරටුවක් ඇතොත් සීලය සමාන දොරටුවක් වෙනැත්තේ නෑ. සූසක ආභරණ පළං රජදරුවන්ට වඩා සත සහස්‍ර ගුණයකින් සීලාභරණයෙන් සැරසුණු සීලවන්තයා බදලෙනවා. එවැන්ගේම ආත්මානුවාද කලානුවාද දන්ද බය දුර්ගති බය කියන මේ සතරාකාර බය සීලවන්තයාට කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ආත්මානුවාද බය කියන්නේ තමාට තමා චෝදනා කර ගැනීම. යම් කිසි කෙනෙක් තමා සීලයක් නොරැක දුසිල්ව කටයුතු කළා නම් අවසාන මොහොත වෙනකොට තමාම තමාට ශාප කරගන්නවා අනේ මා කරගත්ත මේ වරද කියලා. එයින් ලැබෙන විපාකානිසංස දකිමින් තේරුම් ගනිමින් බලවත් සංකාපයකටපත් වෙනවා. ආත්මානුවාද බය. අනානුවාද බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට අනුන්ගෙන් අපරිමාණ චෝදනා පහස නින්දා ගර්හා මුණපාන සිදුවීම. දණ්ඩ බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට සාධිකයේ දඬුවම් සරසතුලංගෙන් පවා දඬුවම් කිඳින සිද්ධ වෙනවා. දුර්වැටි බය කියන්නේ මේ කවරදයක් නැතත් ඒවා යටපත් කරගත්තා සමාත සසරදී සීලේ නොරැක හේතු කොටගෙන සතරාපායේ අපමණ දුක්වලට භාජන වෙන්න සිද්ධ වෙනවා. මේ සතරාකාර බය සීලවන්තයාට කවදාකවත් මුහුණ පාන්න සිදුවන්නේ නැහැ. එවන්ගේම සීලයක් ආරක්ෂා කරන පුද්ගලයා සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට කියන මේ උත්තරීතර ගුණයන්ට ආශ්‍ර වෙනවා පීවර නගනවා. එනිසා සීලය අනුසස් අසීමිතයි. මේ ලෝක ධාතුවේ සීලය රැක්කා වූ පුද්ගලයන්ගින්ද ආත්මීය සම්ප්‍රඥෙන සිටිනකොට ලොකු ධෛර්යයක් සතුටක් සීලවන්තයන් විඳ ගන්න පුළුවන්. එවාගෙම ආසංස නිරාස විගතාස කියන පුද්ගලයන් අතරත සීල ප්‍රඥා වූ පුද්ගලයා ධ්‍යාන මාර්ගඵල අධිගමනය ගැන ආකල්සාවක් ඇති වාසය කරනවා. සීල නිරෝධනා වූ පුද්ගලයා නිරාස පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. එවාගෙම සීලයෙන් අරිහත්ත්වයට දක්වා දියුණු පුද්ගලයා විගතාස කියලා හඳුන්වනවා. ඒ කියන්නේ එතන ආසංස කියන්නේ යම් කිසි කඩකුමරෙක් ඔතුණු ප්‍රාණ ගත්තා කියලා ආරංචි වෙනකොට තව කඩකුමරෙකුට නම් හිතෙනවා අනේ මට කවදාද ඔතුණු ප්‍රාණ ගන්න ලැබේවා කියලා. ඒ වාගේ සීලවන්තයෙකු තව සීලවන්තයෙක් ධ්‍යාන මාර්ගඵල ලැබුවා කියලා දැනගන් ලැබුණාම අනේ සාදු සාදු මටත් මගේ මේ සීලය තව සම්පූර්ණ කරගෙන මේ උත්තරීතර ගුණයන්ටපත් වෙන ලැබේවා කියලා ආශාවක් නැත්නම් සංඥාවක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට කියන ආසංස සීලවන්තයා තමයි ආසංස. සීලයක් නැත්තා වූ පුද්ගලයා කවදාකවත් ඒ උසස් අධිගමනයන් ගැන ආසාවක් නැහැ. හේතුව සැඬල් දරුවෙකු වෙන රජ කුමරේ කොටුණු කන්න ගත්තා කියලා ආරංචි වෙනකොට අනේ මට රජකම ලැබේවා කියලා සැඬල් දරුවෙකුට ටිකක් පහලවන්නේ නැහැ. ඊට නසුදුස්සෙක් දැයි. ඒ වගේ සීලයක් නැති පුද්ගලයා තවත් සීලවන්තයෙක් උසස් ගුණයක් මාර්ගඵල අධිගමනයක් ලැබුවා කියලා දැනගත්තාම සමන්තේ සම්පත්තිය ලැබේවා ලබන්න ඕන ඉතල ඡන්දයක් ඕනකමක් පහළවන්නේ නැහැ තමයිත සුදුසුකම් නැති නිසා. විගතාස කියන්නේ ඔටුනු පලං රජ කෙනෙක් තවත් රජ කුමරෙකු ඔටුනු පලං දාගත්ත කියලා ආරංචි වෙනකොට සමන් රාජ්‍යයේ පස්වූ කෙනෙක් නිසා මටත් ඔටුනු පලං ගන්න ලැබේවා කියලා හිතන්නේ නැහැ. ඒක සම්පූර්ණ දෙලා. ඒ වගේ රහතන් වහන්සේ සීලාදී ගුණයන්ගෙන් පරිපූර්ණ බැවින් විගතාස පුජ්‍යල හැටියට හඳුන්වනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි සෑම දෙනාම ආසංස පුද්ගලයන් හැටියට හඳුන්වන්න ඕනේ. සමා රත්නා සීලේ රත්නා නම් මැනවින් ඒ පුද්ගලයා උසස් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේට ආසංසකයේ කැමතිවන්නේ සංදේශ කෙනෙක් වෙනවා. ඊළඟට සලකා බලමු සීලයේ තියෙන ප්‍රභේද රහසය. ඒවා එකිනෙකට විග්‍රහ කරන්නම් තමයි භාගයෙන් පුළුවන් වන්නේ නැහැ. නමුත් මේ වාගේ ප්‍රභේද දැනගෙන තිබීමෙන් අප විසින් සීලය රැකිය යුත්තේ කෙසේද කියන එක අවබෝධයට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා අපි වෙනත් අවස්ථාවක් කාලය ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සීලයේ ප්‍රභේද පරිසම්විදා මාර්ග පාළියේ සහ ඒ අර්ථකථාවේ විසුද්ධි මාර්ග අර්ථකථාවේ තියෙන ප්‍රභේද 56ක්. ඒවා විග්‍රහ කරනකොට සමාත ප්‍රයක් විතර කාලය අවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ මොකද සීලය මොන ආකාරයකින් අප විසින් දැක්කේ යුතුද කියන එක තේරුම් ගන්න ප්‍රභේද දැන ගැනීම වැදගත්. ඊළඟට සලකා බලන්නට ඕනේ සීලයට සංක්ලේශ ධර්ම කියලා. ඒ කියන්නේ සීලයක් අපිරිසුදු වෙන්න හේතු කියලා. සීලයක් අපිරිසුදු වෙන්නේ විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර වීම. කාම විචාරක, ව්‍යාපාද විචාරක, විහිංසා විචාරක වැනි විචාරක පරවසව දවස ගෙවීම. ඒකට කියනවා ප්‍රමාද විහරණය කියලා. ඒ වගේම සිල්වත් නැති සියලක් රැකීමේ චේතනාවක් නැති, ඒ ගැන හැඟීමක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයයට පත් වීම. පුද්ගලයන්ගේ සීලේ පිළිහෙන සීලවන්තයන්ගේ සීලේ පිළිහෙන. යෝධසේවකේ දුසීලේ සීලවන්තේ නසේවති. වස්තු විචක මේ දවසන් නපස්සති අවිද්දේසු. ඒක ආකාරයෙන් සඳහන් වෙන්නේ එකයි. මිච්ඡා සංකප්ප බහුලෝ ඉන්ද්‍රියා නිරතප්පති. එම රූපස්ස වේ සීලං ජායතේ හාන භාගිය. මිච්ඡා සංකල්පනාම නිතරම හිතේ පවතිනවා. ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරන්නේ. ඉතින් අර මහේච්ඡතා, පාපේච්ඡතා, එවාගේම අත්‍රිච්ඡතාදී අයහපත් සිටිවිලි චේතසිතා. අහවල් දේ උන අහවල් විදියේ තමන් සැපසේ ඉන්නට උන අහවල් විදියේ මුදල් හොයන්න උන අහවල් විදියේ ස්ථාන හදන්න උන අහවල් විදියේ ගෝලිය හදන්න උන ඔයවගේ දේවල් හිතේ හිතා මිත්‍යා විතරක බහුලෝ වාසය කර. සමථ භාවනා විපස්සනා භාවනා ගැන සංඥාවක් හැමත්තක් ඇත්තේ නැතුව වාසය කර. එවන්නම්ගේ සීලය නිරන්තරයෙන් සංක්ලේශ සීලයක් වෙනවා. එවන්නම්ගේ සීලය හඬ, චිද්‍ර, සබල, කල්මාස ආකේන අවස්ථාවන්ටපත් වෙනවා. ඒ වගේම බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමන්ත සමාධි සංවර්ධනයක தත්ත්වයටපත් නවියන්. කණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස මේ தත්ත්වයටපත් වීම සීලයාගේ සංකේතයයි. සීලයට අපිරිසුදුවක්. සීලයට පිරිහීම. සීලයට විසුද්ධිය හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවරය. භෝජනීය මාත්‍රාඥතාව. කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවාගේම සත්‍රාය ධර්ම කතාවන්ද සවන් දීම. මේකෙම හේතු නිසා සීලය විසුද්ධියටපත් වෙනවා. ඉන්ද්‍රියන් සංවර වෙන්න වෙන්න සීලය මැදින් ආරක්ෂා වෙනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ කරන්ද සීලය වැඩිමින් ආරක්ෂා වෙනවා. එවාගේම භෝජනීය පමණ දැනගෙන සීල්පසේ පමණ දැනගෙන ජීවත් වීමෙන් සීලය ආරක්ෂා වෙනවා. එවාගේම සමථ භාවනා විපස්සනා භාවනා නියෝගයෙන් යෙදීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. මේ වගේම අපහා බෑ සැලකීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. සමායායතු ගමන් මඟ නිවන් මඟ සැලකීමෙන් සීලය ආරක්ෂා වෙනවා පිරිසිදු වෙනවා. එවාගේම තමන් ලබන්නේ තියෙන සාසන දහයාවේ උසස් බව සැලකීමෙන් සීලය විසුද්ධියට පත් වෙනවා. එවාගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍ර වූ මහන්තකම සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. සරුවත් මොගලන් අග්‍රස්නායක මහා ශ්‍රාවකාදී උත්තමයන් ගැන සැලකීමෙන් සීලේ කවදොරට විසුද්ධියටපත් වෙනවා. එවාගෙම සීලවන්තයන් වශයෙන් මහා බෝධිසත්වයන් වහන්සේ පිළිවෙත් පිළිවෙත් ඇති පාරමී පිළිවෙත් ඇති ආවර්ජනා කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මෙසේම උදේ පටන් රාත්‍රියේ නිින්ද තැනදු තමන්ගේ වැඩ කටයුතු මනා සිහියෙන් මනා නුවණින් ආවර්ජනා කරමින් සීලානුසතිය වඩන්නාට සීලේ පවිත්‍ර භාවයටපත් වෙනවා. අල්පේචිතාව නිසා, සන්තුෂ්ඨිතාව නිසා, සුබරතාව නිසා, විරියාරම්භතාව නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. විසංග පරිහරණය නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. ග්‍රන්ථ පරිහරණය නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. ත්‍රිපිටක වාසවත් කර ගැනීම නිසා සීලේ පිරිසුදු වෙනවා. සමත භාවනාවෙන් ධ්‍යාන අභිඥා එකදීම නිසා සීලේ පිරිසුදු වෙනවා. විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන ජීවු කිරීමෙන් සීලේ විසුද්ධියටපත් වෙනවා. මේ ආදී හේතු රාශියක් සීලේ විසෝධනය සඳහා ප්‍රතිස්ථාදාන වශයෙන් පවතිනවා. ඈතීතේදී සීලවන්තයන් ජීවිතයේ නුතකා සීලේ රැක්කා ඇති අපේ අර්ථකථාල බොහෝම ලස්සනට හැඳින්වෙනවා සිටී නමුත් අම්බකාදක මහාතිස්ස ස්වාමීන් වහන්සේ දින හතක් නිරාහාරව පාගමනින් ලැබී දුරුදිස්ස සමයකදී දානේ නැති නිසා අමගහක් මුල ගෙඩි ඉදිච්චි ජෙලි වැඩි අමගහක් මුල උන්වහන්සේ ක්ලාන්ත වෙලා වැඩි සිටියා. එතනින්ගේ උපාසකතුමේ ස්වාමීන් වහන්සේ ආහාර නැති අහේනියෙන් ක්ලාන්ත වෙලා ඉන්න බව තේරුම්ගෙන අඹ පැන් ඉරිකල වැළඳෙව්වා. ස්වාමීන් වහන්සේ දුක්ඛාන කිරීම සඳහා සුදුසු තැනක තැන්පත් කරඬ හරක ගත්තා වැඩම කරවගෙන ගියා. යන අතර ස්වාමීන් වහන්සේට අඹ පැන් පානයෙන් දින හතකට පස්සේ වැටිච්ච ආහාරය නිසා මනසෙහි එළඹී කල්පනා කළා මේ උසුවාගෙන යන්නේ මගේ පියා නෙමෙයි, සහෝදරයෙක් නෙමෙයි, ඥාති බන්ධුවරයෙක් නෙමෙයි. මගේ సంతානයේ සීලයක් ඇති කියලා දැන හිතාගෙනයි. ඇත්තෙන්ම මැනි සදහවතුන්ගේ උපස්ථාන ලබන්ත මගේ සීලය පිරිසුදුද කියලා උපසම්පදා මාලකයේ දක්වා සීලය දැලුවා. සැබවින්ම උන්වහන්සේගේ උපසම්පදා සීලය කලක් නැතුව නිර්මලව පවත්නා බව ඉතා මැනවින් පැහැදිලි වීමෙන් බලවත් ප්‍රීතිය උපන්නා. මේ ප්‍රීතියම ත්‍රිලක්ෂණ විදර්ශනාට හැරෙව්වා. උපාසකතුමාගේ කරපිටදීම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණා. අර සීලයට උතුම් ලෙස ආරක්ෂා කර ගැනීම ආනිසංසය. කිඳිවැලකින් කැලෑවේ බැඳ තිබුණු ගරු ස්වාමීන් වහන්සේ නමක්. ඒ කිඳිවැල කඩාගෙන යන්න තිබ පුළුවන්කම තිබෙන්නේ කැඩුව සිදු වෙන කුඩා ඇවතගෙන ත්‍රිවසක් ඇතිදරින් ජීවිතේ ලොකකා ඒ ගහට බැඳීගෙන සිටියා. ලැබගින්නක් ආවා. ලැබගින්නට පිච්චියගෙන උන්වහන්සේ විපස්සනා වැඩුවා. ඒ සීලේ සිටගෙන මුන්වහන්සේ අලිහත්යටපත් වුණා. එවාගෙම සරියුත් මහ රහතන් වහන්සේට එක් සංජාවක ඇතු උදර ආබාධයකට පසුදින උදේ පාන්දර පිරිසුඟා වැළියේ මුගලන් මහ රහතන් වහන්සේට කන්නුමුතු චතුමඳුරු මිස පිළිබතක් ලැබුණා. මේක ගැන සරියුත් මහ රහතන් වහන්සේට පිළිගැන්නුවා. උන්වහන්සේට උට ආවර්ජනා කළා කොහොමද මේ පිළිබත උපන්නේ කියලා. උපන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි. ඊට පෙර දවසේ හන්දෑවේ මුගලන් මහ රහතන් වහන්සේ ඇසුවනේ ස්වාමින් වහන්සේට ගිහි කාලෙත් මෙවැනි අසනීපයක් වුණාද? ඊට සුදුසු වාසියෙන් ගත්ත දෙහෙත් ඖෂධ මොනවාද කියලා එලනාවේ කියුණානේ. මගේ මෑණියෝ චතුමදුර මිස්තර කිරිබතක් මට හදලා දෙනවා. ඒකෙන් මගේ මේ ආබාධය නිතිස්සර සුව වෙලා තියෙනවා. මේ කතාව දේවතාවෙක් අහගෙන ගිහින් ඒ දේවතාවා අර දන් දෙන ගායක ගෙදරක තරුණයෙකුට ආවේශ වෙලයි මේ විදිහේ කිරිබතක් සම්පාදනය වෙලා තිබෙන්නේ. ඒ බව මේ සරුවත් මහ රහතන් වහන්සේගේ දිවසේ දැනিলা. ඒ කිරිබත ප්‍රතික්ෂේප කළා. මගේ වචනයක් පිටවීම නිසා මේ කිරිබත සකස් වී තිබෙන්නේ. නිසා වචනේ විස්පාරයෙන් නිෂ්පන්න වූ මේ කිරිබත අකප්පියයි මගේ ආජීවයට අපිරිසුදුවක් කියලා වහා මේක උද්දාන නියම කළා. හැබැයිම මුගලන් මහ රහතන් වහන්සේ මේක පිරිසුදු උදානයක් වුණා, කැපසරුම් දානයක් වුණා. අර සරුවත් මහ රහතන් වහන්සේගේ වචනේ ඒක තනකොළ නැති දිනක හැලුවා. ඒ මොහොතේම සරුවත් මහ රහතන් වහන්සේගේ උදන ආබාධය සුව වුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා කියනවා මගේ අතුණු බහන් මේ විදිහේ ඖෂධීය ආහාරයක් ගාගෙන දින ඇවිදලා ගියත් මම නම් මේ ආහාරය ගන්නෙ නෑ. මේක බුද්ධ ප්‍රතිකුට්ට වූ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මිච්ඡා ජීවියක් කියලා. මේ තරම් ඉතා සුළු වරද සවා වරදක් හැටියට අබතක් කමනදී මහමෙලක් නින් හිතලයි ඒ පැරණි උත්තමයන් වහන්සේලා සිල් ආරක්ෂා කළේ. ඔය වගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල, ප්‍රත්‍ය සම්නිස්සෘත සීල ආරක්ෂා කළ තුමන්ගේ කල්පා ප්‍රදාන අපමණයි. කර්ම දෙන වාසේ චිත්තගුත්ත ස්වාමීන් වහන්සේ මොනතරම් පුදුම විදියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හිටියද? 60 අවුරුද්දක් උන්වහන්සේ බමේකට වඩා net අර නොබලන කර්මයට සංවදව වාසය කළා. අන්තිමේදී දින හතක් කාවන්තිස්ස රජතුමාගේ බලවත් ආරාධනෙන් තිස්ස මහරාමයේ පැවැදලා අවිවේකෝ ඉඳලා ආපසු සිය ආරණ්‍යයට වැඩි දවසේ රාත්‍රියේ මුළු මධ්‍යම රාත්‍රියේ සක්මම්මගේ භාවනා කමඨං වඩමින් සිටියා. උන්වහන්සේගේ කමඨාන එදදාට වඩා පැහැදිලිව ආබෝධ වුණා හිත සමාධි වුණා ආහතේ දෙවි දේවතාවෝ ඇඟිලි වලින් ආලෝකේ දැල්වගෙන සිටියා. එදා අලුයම් කාලයේ යන්නේ රාත්‍රියේ මැදියම ඉකුත් වී අලියමට පත් වෙන මොහොතේදී මේ සත අවුරුද්දක්ම නිත සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලෙන් උතුම් ලෙස සිල් දැක්කා වූ ගරු චිත්තගුත්ත ස්වාමීන් වහන්සේ දෙවි දේවතාවෝ සාදුකාර දෙද්දී මහරහත් භාවයට පත් වුණා. මේ විදිහට පුදුම ජීවිතාපේ සං අකුරෙන් ගියේ තිදෙන අර්ථකතාවල අපරැන්නන්ට අනුග්‍රහ පිණිසයි ආදර්ශය පිණිසයි. ඉතා ඈත අතීතයේ වැඩි හිටිය ඒ උත්තරීතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා සංඝ පිතෘන් වහන්සේලා යම්බඳු ආකාරයේ සීලාදි ගුණ පූර්ණේකම් ලද්දේ නම් අපත් මේ කරන සීලාදි ගුණ සම්ප්‍රාප්තියට අනුයාතව සම්පූර්ණ කරගත් අපි අදිස්ථාන ලබා ගනිමු. මේ සීලෙහි පිහිටා වඩන සමත භාවනා විපස්සනා භාවනා මහත්ඵල වීමෙන් තමගේ සංකාමේ පුරා ඈත අතීතේ පටන් පැවතියෙන 1500ක් පමණ වූ කෙලෙස් බලමුළුව ජයගෙන බුදු ප්‍රසේබුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අප ආරක්ෂා කරන ඕපනය කරන සංවර්ධනය කරන මේ සීල සම්පදාව හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා.